deepth sani payata nidhi mavge ul yahane සවන් යෝමා ගව කුරහඬ මේ මහරය ගව කුරහඬ මහරය කපා තමා ගැලත දෙවි පව ගමක් යෝමා ගැලත දෙවි පව ගමක් යෝමා වැසි වැටිලා දෙමිලා නීදුමනෙත වසලා අමලා ගනදුර මැද හෙලියක් ඇත ගනදුර මැද හෙලියක් ඇත ඉරැකුමට මහමග ඇත ඉරැකුමට මහමග ඇත කිසිබරෙ නෙත් දෙක බරණින් දෙක දියෙන් තෙමා මිනිකින් කිරිහඬ සවන් යෝමා ගව කුරහඬ මේ මහරය ගව කුරහඬ මහරය කපා තමා ගැලත දෙවි පව ගමක් යෝමා ගැලත දෙවි පව ගමක් යෝමා උගවේ කිනිපුත කිමි රූපං ආදරේ සද අහසේ තනිවුවත් ඔබගෙන් වෙන්නේ යායුතුමයි මේ සීතලේ ඔබ ආදුයක් වෙන්නේ ඉන්න බැරේ ඔබගී කතා සිතේ ඉරණ විසුවසා ගන්න බැරේ මේ සීතලේ ඔබ ආදුයක් කෙනෙකුන් පියා සිටිනා සිතුම් පයා සොයනාසිනි උඹේ ජීවිතේ අවදා ලැබියා සමවූ සිතුම් ඔබේ සිතනා සිතුම් ලොවේ හමු වී යුතුන් පියේ ඔබේ පිය දෛවයයි ලොවේ පාලුවෙන් සැමදාගේ යන්නේ නැති දූසිතේ ඔබින් මිදි සිනේ සොයා යන්න යදී යා සිතා අතීතයේ මතා ඉතින් ලැබු සීගිරි වැඩක් වෙලා අමරි පායලා තන්තිකක් වෙලා ඉදුන්නක සඟ වෙලා දුතොල්නක සලා උබමගුදි ජීවිනේ අගහලක් කලා ඉසර පැටිල්ලමා කියන රහසකිමා ඉසර පැටිල්ලමා කියන රහසකිමා සැලෙන මෙහුල් ගමා විසිකුරු නැතැනිමා සැලෙන මෙහුල් ගමා විසිකුරු නැතැනිමා සුරගන වෙසි බලා සලා උපුළු කලා රඟන ලියන් බලා මෙත්තිගු මතු කෙලා රසයට මං බලා දන මන මතු කළා සුරගෙන වෙසු බලා සලා උතුරි කළා රඟන ලියන් බලා මෙත් බිඟු මතු කළා අද හැකිලේ මද සිනහා රතු විතුලේ no pini hade haki sanai karu irai girui mage veluhi mamai gobai hapi sitai sada vinnuhi madasinaha natudi tuli mate no pini hade haki madasinaha natudi tuli mate no pini hade haki සිතු මට කියා නෑනේ අදහසක් මාගේ ඇඟී තියෙනවා සිතේ සැනසුමක් නැහැනේ නිතේ සහනයක් නැහැනේ ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා සිනාවයි ඔබ ලපටි මුවේ ඔහෙන් ගෙනාවද ඔය කදිමැරුවේ කැලුම් හැලෙන ඔබේ නිත හමුවේ කෙසේ කියන්නද අදවත ගුළුවේ රාබුන රුන් බමරමුවේ රුවන් මැනි මුතු තිබෙන ලොවේ ඉවන් රසක් ඇත මට ඔබ ගිරුවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ ඔබයි මනාලිය මගේ සීන ලොවේ සනසනු මැන දුවනි දුවනි දුවනි සුරතල් ඉනහෙනු මැන දුවනි ඉනහි ඉනහි හදවත් සනසනු මැන දුවනි ලයිනි ගැඹුරේ ලියා තියා සෙවනේ සුවෙනි ඇතුම් තියා මගේ දුවේ සුරතල් දුවනි සුරතල් ඉනැහිනු මැන දුවනි ඉනැහි ඉනැහි හදවත් සනසනු මැන දුවනි වෙනි සුරතල් ඉනහෙනු මැන වෙනි ඉනහි ඉනහි හදවත් සනසනු මැන වෙනි ලස්සන ලෝකේ දිගු කල්යෙන් රජ වේවා නැඹුල් ලෝකේ සපහසෝකේ වටහාවුදින් සරදේවා ගියක් වාගේ ලස්සන ලෝකේ දිගු කල්යෙන් රජ වේවා නැඹුල් ලෝකේ සපහසෝකේ වට din sar deva nan moli siriyavi adu purva mat nagila sukumali suranali adu ohidinaya vela handala dudala divyan yadala sukamotin enava සඳ අහසේ පානලා අම්මගේ මූලේ සඳ කිරණ නැවිලා උගේ නුවයි ඇගේ නුවයි යාදෙලා ඒ පුන් සඳ දැන් මීගේ ඇතුලේ පායලා අසලට ආදිනේ මුතු වර්ෂාවක් දැහැලා නෙත අපගේ බැඳුරු දිනේ ඔබයි මමයි ජීවිතයේ සුවයක් ලද ඒ සුඳුරු දිනේ බැඳුරු එදා ඔබගේ සිත ආදරින් දැමී තිබුණා මුතු වරුසාවක් මාවදී සෙනෙහස හඳුනයි ජීවිතේ මුතු වරුසාවක් දැහැලා නිත අපගේ බැඳුරු දිනේ ඔබයි මමයි ජීවිතේ සුවයක් ලද ඒ සුදුරු දිනේ සුදුරලින් මෙහා කඳු පෙලින් මෙහා අපේ සිතුම් පැතුම් යයි පාවිලා දී හඬින් ඔබේ සුසුසුම් නිරේ හදවතේ මගේ සුරලුවක් වෙවි ඔබ මගේ කියාමත කී දවසේ මගේ සිතේ සතුට පිරීලා තිබුණා රැඳ මගේ සිහිනලුව එළිය කෙරු උදෙසිනා කෙරුම් හදි ඉරදුනා මිතුරෝ මුතුමැණිකේ හිනාවේ අංකෝ ಮಗಮಾಗೆ ಮುತುಮನಿಗೆ ಹಿನಾವೆ ಅಂಗೋ ಮುತುಮನಿಗೆ ಉದಿರೈನ್ ಮುತ್ತು ಪೊಟಸೇ ಹಿನಾವೆ ಅಂಗಿಮಿದಿರಿಯೇ ಸಿದ್ಧ ಸಪುರ ಹಿನಾವೆ ಅಂಕೋದ ಹಂಗವಾಗಿ ಹಿನಾವೆ ಅಂಗ್ ಲಂಗಮಾಗೆ ಮುತುಮನಿಗೆ ಹಿನಾವೆ ಅಂಗೋ ಬಾಲಮಿನ್ ಪೊಯಾ ಹಿಟಿಯದ ಆತ ಹಿತಗಿಹಿನ್ ಏತಮಾಹನು ಉಪದಿನ ಆದರೆ ನಮಿನ್ ಲೋಕಯ ಕೆರಕೆನವಾ ಪ್ರೇಮಯ ಬೆರಳೆನವಾ ಕೀಪಿನ್ ಮಾಲಿಗಾವ ಆಸೆ ಮವನವಾ ಮಾಯಮೇ ಸೂಸಟ ಮಾಯಮೇ ಪ್ರೇಮಯೇ ದೇವದು ಪ್ರೇಮಿಯೇ ಒಬ್ಬೇ ವಂಕಸಿನಾರಲ್ಲೇ ಪಾವೆನ್ನಿನ ಸಿತಿ ಶೋಕ ಸಂಕಾವಂತಿಯ ಗಲ್ಲಿನ ಲಲಿತ ಕಲಾ ಮಲ್ಪುರ ಮಗೆ ನುಂಬಟಲದೆ ಮಂಗಲುಹದೆ ಚುರಂಗನಾ ಸುರನಾದ ಸೀತಾಮ ಕೂಡಿ ವದಂ ಇವರು ಹನಿಯನ ಸಿತಾರಾ ಸಿಂಧು ನದಿ ಇವರದಿಗೆ ಹೆಣ್ಣ ಸಿತಾರಾ ಬೃಂದಾಪಿಯ ನದಿಯ ಚಂದನ ಸಿಲರಲಿ ಭಾರತ ಕುಸುಮ ಮಗೆ ಉನ್ನಾಸುವಿದಿ ಸಿಂಧಿವಗಂಡಿಯುರು ಹನಿಯನ ಸಿತಾರಾ ಸಿಂಧು ನದಿ ಇವರದಿಗೆ ಹೆಣ್ಣ ಸಿತಾರಾ ಸಿಂಧಿವಗಂಡಿಯುರು ಹನಿಯನ ಸಿತಾರಾ ಸಿಂಧು ನದಿ ಇವರದಿಗೆ ಹೆಣ್ಣ ಸಿತಾರಾ ಅಪಿ ರಾಘವಯನವ ಅಪಿ ಬೈಲ ನಟನವ ಧನುದ್ವೆದನವಾ ಬಸ್ಪಾಲು ಕನವಾ ಬಣ ದಹನವಾ ಇದುನೊಬ್ಬರು ಕಿಯನವಾ ಅಪಿ ರಾಘವಯನವಾ ಅಪಿ ಬೈಲ ನಟನವಾ ಧನುದ್ವೆದನವಾ ಬಸ್ಪಾಲು ಕನವಾ ಬಣ ದಹನವಾ ಇದುನೊಬ್ಬರು ಕಿಯನವಾ ಮಿನಿಸುನೇ ಅಪಿ ಮಿನಿಸುನೇ ಎಲ್ಲಿ ಮನ್ಬಲಿನ್ ಬಹಲ ಸಿಗಂತ ಏನು ಗಲ ಅಪಿಯಾದೇನೇ ಎಲ್ಲಿ ಮನ್ಬಲಿನ್ ಬಹಲ ಸಿಗಂತ ಏನು ಗಲ ಅಪಿಯಾದೇನೇ ಪತ್ನಿ ನಿನವಾ ಇರಿಸಿಯಾವ ಕ್ರೋಧಯದಿಗ ಅಪಿ ಹಗುನನವಾ ಅಪಿ ಸಂಡು ಕರನವಾ ಸಾಮಯ ಸೊಯಾಗುವನವಾ ವರದ ಕುತೀರು ನಮಹಿ ಸನ್ನಮನವಾ ಅಪಿ ದುಪತ್ನಿ ನಿನವಾ ಸಮಹರು ಸಪತ್ನಿ ನಿನವಾ ಇರಿಸಿಯಾವ ಕ್ರೋಧಯದಿಗ ಅಪಿ ಹಗುನನವಾ ಮಿನಿಸುನೇ ಅಪಿ ಮಿನಿಸುನೇ ಇರೈ ಹಂಗೈ ಪಾಯನ್ನೇ ಅಪಿ ಲೋಕೆ ಪವತಿನ್ನೇ ಒಂದೇ ನಿಸ್ಹೆಸು ನಿಸಾನೆ ಇರೈ ಹಂಗೈ ಪಾಯನ್ನೇ ಅಪಿ ಲೋಕೆ ಪವತಿನ್ನೇ ಒಂದೇ ನಿಸ್ಹೆಸು ನಿಸಾನೆ ಲಲಲ್ಲಾ සැරසුව මොරටුව අපේ ගම උතනත් මුල්තැන රැකගත් දස්කම මව්බිම අගයන එකයි මොරටුකම උනත් අපි එකමුතු වන්නේ මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ පොතන උනත් අපි එකමුතු වන්නේ මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ වෙනට තැබූ අය නැත ආපසු ගන්නේ උරුවේ පිනටයි අපි මොරටුවේ උපන්නේ මොරටුව මොරටුව මේ නොමැකෙන නම දක්මව සැරසුව මොරටුව අපේ ගම පොතනක් මුල් තැර රැකගත් දස්කම මව්බිම අගයන එකයි මොරටු ගම